ධර්මානුශාසනාව. අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූයේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံติ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံติ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံติ ဒုတိယံติ සංඝං සරණං ගච්ඡාමි සත්‍යံติ බුද්ධං සරණං ගච්ඡාමි සත්‍යံติ ධම්මං සරණං ගච්ඡාමි සත්‍යံติ ධම්මං සරණං ගච්ඡාමි සත්‍යံติ සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පූර්ණං ආමභන්ති සම්මන්තා චක්ඛවලේසු වක්රා ගච්ඡන්තු දේවතා බන්ධං වං විරාජස්සේ සුනන්තු සංඝමොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භගන්තා ධම්මස්සවන කාලෝ අයං භගන්තා ධම්මස්සවන කාලෝ අයං භගන්තා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සෝ මෙත්තා ගාවතේන කේතකා ඒකං විසං කරිත්වා විහරති භාගිතයං කතා සතියං කතා චතුත්ථින් ඉති උද්ධ මගෝ තුරියං සම්බති සම්බත්තකාය සම්මාවන්තං ලෝකං මෙත්තා ගාවතේන කේතකා විපුලේන මාංගතේන ප්‍රමාලේන කරිත්වා විහෙරති ලද්භාවන්ත කිල්ලති සුලෝකා ග්‍රහු භාග්‍යවත් වූ අරිහත්තු සම්යක් සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයන් වහන්සේ විසින් මේ සියගණන් සූත්‍ර දේශනාවන් සිදී දේශනා ප්‍රතිපදාන ලද අති ශ්‍රේෂ්ඨ කර්මස්ථානේ භාවනාවක් දැක්කම සූත්‍ර පාඨයේදී දිනගත වූ දවසේ ධර්ම දේශනාව සඳහා මාතෘකා කරන්නේ දුනි. ධර්ම දේශනාව සඳහා මේ සූත්‍ර පාඨයේ ඉදිරිපත් වීමෙන් අපි බලාපොරොත්තු වන්නේ භාවනා කර්මස්ථාන හතරක් සම්බන්ධව කර්ම පැහැදිලි කිරීමයි. බෞද්ධයන් වශයෙන් මෙතන කලකම භාවනා කර්මස්ථාන හතරක් තියෙනවා. සතර බමුණරණයේදී සිව්බඹ විහරණය කියලා සමහර විට කියනවා. මේ සිව්බඹ විහරණයේ සතරබඹ විහරණයේ ලෝසුරා සම්මාසම් විදුරජානන් වහන්සේ තරම් අංග සම්පූර්ණව භාවිත බහුවිධ කළ වෙන සාස්ත්‍රවරයෙක් ලෝකදා කියන්නේ. එතෙ සාන්තිනායක සම්මාසම් විදුරජානන් වහන්සේගේ බෝධි සම්භාර කිරීමටද මුං ඌයේ මේ සූබඹ විහරණයයි. අපි කවුරුත් කියනවානේ අතකසත් නිවන් කැප අතරෙන්ම සතර සැරිසරණ දතුන්හත මහ කරුණාවෙන් අතහැර දමා අත දීර්ඝ කාලයක් බෝධි සම්භාර පුරා ලෝතුරා බුදුනා කියන එකල සඳහන් වනානේ මහා කරුණාවක් ගැන. ඒ මහා කරුණාව අයිති වෙන්නේ සූබඹ විහරණයටයි. මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා කියන මේ ශ්‍රේෂ්ඨ ගුණාංග හතරටයි සූබඹ විහරණයේ හතර ධර්ම විහරණය කියලා හඳුන්වන්නේ. මෙය අභිධර්ම සූත්‍රයේ අප්‍රමඤ්ඤා නමින් හඳුන්වනවා. අප්‍රමඤ්ඤා අප්‍රමාණ්‍ය කියන තේරුම. ප්‍රමාණි ප්‍රමාණයක් නැතුව අනන්ත සත්‍යයන් වෙත කලකුණු ලබන බැරි මේ හතරද කියන අප්‍රමාණ්‍ය කියලා. ඒ මේ අප්‍රමාණ්‍ය සංඛ්‍යාත සූබඹ විහරණයේ බෞද්ධ අබෞද්ධ සිංහල අසිංහල ජීවි පැවිදි දෙවි මිනිස් හැම සත්ත්වයකට අත්‍යවශ්‍යයි. අපි බොහෝ කලින් ලෝක දාසී මහා බ්‍රහ්මයා සම්බන්ධ සාකච්ඡා කරන අවස්ථාවල ඒ මහා බ්‍රහ්ම රාජයා සම්බන්ධ ගුණංග හතරක් ගැන සඳහන් කරනවා. ඒ කියන්නේ බ්‍රහ්ම ලෝකයේ බඹලෝ උසන්නේ බ්‍රහ්ම රාජයේක නිදෝම ධාතු වෙත ගුණංග හතරක් නිදෝනවා. ඒ තමයි මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා. දරුවන් සකස් කරන අපෙන දෙමෝපියන්ගේ සංකානවලදී මේ ගුණාංග හතර භාවනාවෙන් නොව ස්වභාවයෙන් පිළිදෙනවා. ඒක මේ මිනිස්යන්ගේ පහළක් නොව සූතාවන්ගේ ශක්තියෙන්ගේ පවා පිළිදෙන ගුණයක්. ඒ කියන්නේ තමන්ගේ දරුවන් කෙරෙහි දෙමෝපියන් දක්වන්නේ අසීමිත මෛත්‍රියක්, අසීමිත කරුණාවක්, අසීමිත මුදිතාවක්, අසීමිත උපේක්ෂාවක්. එල සදාගෙන දෙමෝපියන්ගේ සිත්වල පිහිටන නමුත් මේක ධ්‍යාන බවට මාර්ග ඵලමුණ සඳහා උපනිෂද වෙන බවට හස්වර ගැනීම සම්බන්ධව උපජ ඇත්තේ ලෝතුරා විදුරජානන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවල පමණයි. වෙන මොනම දේශකයන් වහන්සේ නමක්වත් සාත්‍රුන් වහන්සේ නමක්වත් මේ මට්ටමට මේ බ්‍රහ්ම විහරණ සතර දේශනා කරන්නේ. ත්‍රිදාමයේ බ්‍රහ්ම විහරණ සතර සම්බන්ධ බෞද්ධයන් වශයෙන් වඩා දැනුවත් සිටීම අවශ්‍ය වෙනවා. හේතුව අද අපි ගත කරන කාල පරිච්ඡේදයක තියෙනවා හොඳම ශාස්ත්‍ර අන්තක්කාරකයේදී. ඒ කියන්නේ ආර්ථික බුද්ධ ශාසනයේ පිළිවි ගතවර්ගයකක් වී සත්ත්ව විනාශයක් සිදු වී ඉන්වනතුරුව නැවත ලෝකවාසී මිනිසයන් කුසල් දෙවි නිසා අවුරුදු අසංඛ්‍යය දක්වා පරමාශය ගැනුණා. දැන් නැවත දහගෙන එනවා. දැන් අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ කාල වෙනකොට කර්ම ආශ වර්ග 100යි. දැන් අවුරුදු 74ක් අඩුයි කර්ම ආශය. තව අවුරුදු 6500ක් පමණ ගිය තැන මිනිස්සුන්ගේ කර්ම ආශාංග 10ක බලනවා. ඒ කාලයේ තුල මිනිස්සුන් ඕනෝන්ගේ බලවත් වෛරයෙන් ගත කරන බැවින් අවිහාන්තෝදීන් විනාශ වෙනවා. දැන් පෙරලිමිත වශයෙන් අවියාවද ලෝකයේ බහුල වීමෙන් හොඳට මේක තේරුම් ගන්න පුළුවන්. එනිසා මේ කාල පරිච්ඡේදයේ තුල ඒ දේහේ රූපක සිදුවෙන මේ විපස්සීන් ප්‍රතිභාවය කර ගැනීමට ඒ විපස්සීන්ගේ ගලක් මේ සමා මේ ආරක්ෂාවක පිටත් සමම් පමණක් නොව සමම් ජීවත් වෙන ලෝකයේ ජනතාවට පිළිතුරු දෙන්න අත්‍යවශ්‍ය වෙනවා විසු ගමිසරණයේ. විශේෂයෙන් මෛත්‍රී භාවනා ගැන බෞද්ධයන් හොඳට දන්නවා. මෛත්‍රී භාවනා නොදන්න බෞද්ධයෙක් නැති තැන. නමුත් මේ කරුණාව, මුදිතාව, උපේක්ෂාව කියන එකක් ගුණ තුන ධ්‍යාන බවට වදනාකාරිය දැන ගැනීම වැදගත්. ඒ නිසා මේ දේශනාව තුළින් යම් යම් සියල්ල සම්පූර්ණ කොට දීමට කාලය ලැබුණා එක්තරා ප්‍රමාණයකට මේ කාරණා හතර අපි ඉදිරිපත් කරන්න සූදානම් වෙනවා. සාවධානව අසන්න තියෙන එක අපි කරුණාවෙන් ආරාධනා කරනවා. විශේෂයෙන්ම මෙත්තා කියලා කියන්නේ මුරුදුභාවය. මුරුදුභාවය ඒ කියන්නේ නිද සෙනෙහසනේ කියන ධාතුවේ පන් මෙත්තා කියන පදේ අර්ථය මව්වරුන්ගේ ජීවරුන්ගේ අන්තාන කුල කුවකුව දරුවන්ගේ දුරව තැන තිබීමේ බලාපොරොත්තුවක් තියෙනවා. දරුවන් ආයතයෙන් වර්ණයෙන් සැතයෙන් බලයෙන් ප්‍රඥාවෙන් ගුණයෙන් නුවණෙන් ධනයෙන් ධාන්‍යයෙන් රසයෙන් ඓශ්වර්යයෙන් සෑම සම්පතකින්ම දුරේන ගතේට ජනාපියන් හදල දෙන්න හැලපෙනවා. මෙන්න මේ දිනේ තියෙනවා මෙත්තා කියන ඒකයි මාතා මිත්තන් සැතේ ධර්මයේ කියලා දේශනාවේ සඳහන් වන්නේ මෞර්ය දෙකල කුවකීය නුවණෙන් පරම මිත්‍රව දෙන්නයි. ජනාපියන් දරුවන්ගේ ඒ අභිවෘද්ධිය සාධනය කරන බැවිනි. ඒ නිසා ඒ ගුණයක තියෙනවා මෙත්තා කියේ. අරුණා කියන්නේ වචනේ දෙකක් වන්නේ දුකටපත් අකරණයන් දුකටනේ ගුණවල ස්වභාවයයි. සත්පුරුෂයන්ගේක ගුණවල ස්වභාවය අරුණාමයි. ගුණවල සමලක් නෙවෙයි. ඒ ආයෙද දුක සල්පිත වීමේ සමර්ථකම දැඩි කරගන්නා කරුණාවේ. එවාගෙම ඒ දුක්ඛයන් වෙත සමාගයේ අවංකවම පරිණාම කරතෝ ලැබෙනවා. ඒ නිසා ඒක කියනවා කරුණාදී. මුදියා කියන්නේ සිිතිත මුදිත සුද්ධියන් කරේ සමන් ඊර්ෂ්‍යා නොකොට ඒ අය කරේ කර්ම මෝදනය එවැගේම සතුටක් උපදවා ගැනීමයි. විශේෂතාව කියන්නේ සබ්බ දුින්දනේ සිදුවෙන වන්නේ විසලාපකල කර්මයන්ගේ හේතුයන් බැවින් තමන් කොත්තර විසයක් අනුන් සැපවත්ම වන බවක් කොත්තර විසයක් අනුන් දුකින් නිවෙන බවක් කොත්තර විසයක් අනුන් ලද සැපතින් ලැබෙන්නේ නැතන බවක් සැලකෙන්නේ කර්මයේ පිළිබඳව මන ආභෝධයක් ඇතිකර ගැනීමයි විශේෂා ඥානයෙන් කරන්නේ. හැබැයි මේ අවස්ථා හතර අපි අනු පිළිවෙලින් තේරුම් ගන්න ඕනේ. විශේෂයෙන්ම මේ සූත්‍ර පාඨයේ කෙටි තේරුම මෙහෙමයි. ඕ මෙත්තා සාගතේන දේකසා ඒකංගිකං පරිත්‍වා විහෙරති. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් සියලුක පිළිදා නීවරණ නඩපාතුවේ තුනට භාවනාව කියදල. ඒ නීවරණ නඩපාතන භාවනාවේ දල යොදාල කරලා විස්තුන්වහන්සේ නමක් හෝ විස්තුන්වහන්සේ නමක් හෝ උපාසක උපාසිකා යම් කිසි කෙනෙක් හරි තමන්ගේ සියලු පිළිසිදුව සදාගෙන ඉමේ සත්කාලයට දෙමි මෛත්‍රී වඩන. ඒ මෛත්‍රී වඩලා අර්පණා භාවත කමනවාගෙන ධාන භාවත කමනවාගෙන එක් දිශාවකට විදිතුව වාසය කරන. සතා දිතියන් එසේම දෙවන දිශාවකට සතා සතියන් එසේම දෙවන දිශාවකට සතා දතුත්‍රි එසේම තීවර දිශාවකට ඉති උද්ධමතෝ මෙසේ උඩ දිශාවකට යට දිශාවකට තිරයන් අනු දිශාවන්ට සබ්දදි සන කලකම සබ්බත් කාය සියලුම සත්ත්ව ප්‍රජාවකත් විතුනේම ඒ කියන්නේ අපි කොහොම එකක් වූ මාර්ගයෙන් ඥාන බාත සමියාරු අප්‍රමාණයෙන් සත්‍යං සීමා නොකොට අප්‍රමාණ සත්‍යං හෙත පවත්වන වශයෙන් මෙත්තා භාගතේන දේශකා පරිත්‍වා විරෝධී මෛත්‍රී සාගතිතක සතුරුවනි වාදේ කරනවා. ඒකයි ඒකේ පාඩේ කෙටි තේරුම. මෙතන සඳහන් වෙන්නේ ඥාන බාධකක් වුණා වූ මෛත්‍රී සිත ඉහිගෙන ආකාරයයි. දස දිශාවකම මේ මෛත්‍රී ඉහිගෙන ආකාරය මෙතන දෙයෙන් ප්‍රකාශ වෙනවා. ඊළඟට අපි සලකා බලන්නට ඕන මේ එකක් වෙන සමාජයේ සිටේ හෝතනය කරගන්න පිළිවෙල. ලෞකිකයි එකක් ගුණයක් උරුදු කරන්නේ කැමති කෙනෙකු කලමුවේ ඒ ගුණයක කතරයි අගුණයකින් ගොඩ දෙන්න කියලා. දැන් මෛත්‍රී කියන එකක් ගුණයක කතරයි දේ තමයි දේපය. යාපාදය, ක්‍රෝධය, වෛරය, කාටිජය, මිරිතන බව මේ ආදී ගැට ගුණ. මේවා මෛත්‍රීට හා කටින කතරයි. ඒවා වූ දෙ ආදී මල සැලකී තුනයි. ඊළඟ මෛත්‍රී කියන ආනිසංක දැලකී තුනයි. කරුණාවට දෙන්නයි. කරුණාවට හාත්පසින් විරුද්ධවන්නේ හිංසාව. හිංසාවේ ආදීනව කලකන්නට ඕන. එවැගේම කරුණාවට කරුණාවෙන් යම් කිසි ආනුකම්පාවක් තියෙන ඒවා කලකන්න ඕනේ. මුදිතාවක හාත්පසු විරුද්ධතාවය ඇති වෙන්නේ අරතිය. ඒකෙන් ඉරිකියාව ආදියා සම්බන්ධ ගැටි. ඒ ආදීම කලකන්න ඕනේ. ඒ වගේම මුදිතාවේ ආනුකම්පිතී කරන්න ඕනේ. විශේෂතාවක ඉරිදුම ප්‍රතිරෝධ කරන්නේ රාගය ජීවිතය දෙක. ඒ දෙක ආදීම නිමී කරන්න ඕනේ. විශේෂතාවේ ආනුකම්පිතී කරන්න ඕනේ. මෝතින කම්මිතතරේක ප්‍රතිරුද්ධ ගතිවල තියෙන ආදීනල කලකා ඒ ಗುಣධර්ම හතරේ තියෙන ආනිසංසානුව ගුණෙන් කලකා දෙනයි මේ එකක් ගුණ සමාජීකයේ ධාන භාග සමුලවා ගන්න පුළුවන් ගන්නේ ඉතින් මේ ධාන භාග සමුලවා ගැනීම දැන් සිතලකට සමාද බෞද්ධ අබෞද්ධ සිතන්න පුළුවන් අපතේ කරන්න ලැබෙන්නේ නැහැ අපත කාලය නැහැ අපත මේ සඳහා වෙලාව නැහැ මොන කල්ද පුළුවන් ඒක කියන්නේ කොදුතුමාගේ ඒ කියන්නේ යම් කිසි උසස් සත්‍යයක් සමා බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහා සංගය, සිත්ය, වීර්ය, විමංසාව කියන හතර එකක් වෙනවා නම් පුළුවන් වෙනවා. සංගරතෝ දෙන්නාම ලැබෙද්දී ඉතේ බලවත් දැනක් තියෙනවා නම් කුමක්ද සිද්ධ වෙන්නේ නැහැ සිත්තරතෝ දෙන්නාම ලැබෙද්දී යමක් සඳහා බලවත් පිටක් වෙනවා නම් කුමක්ද කළ නොහැකියන්නේ. විරියතෝ දෙන්නාම ලැබෙද්දී යමක් කරේ විහිරිය උත්සාහය කියනවා නම් කුමල් දෙකද කියන හැතුවන්නේ පඤ්ඤාවේ තුන්නාම නැතිද්දී මොනක් නම් සත්‍යයක් නම් කලනහේ කුමක්ද මේක නිසා මේ හතර එකක් හරි කියනවා නම් දෙස්යල්ම උපදවා ගන්න පුළුවන් මේක විශේෂයෙන් බෞද්ධයන් වශයෙන් අපි මේ සම්බන්ධව උනන්දු වීම අවශ්‍යයි ඒ මාතෘකාද මේ ආනිසංස අදිනේයි මේවා නෑදීන ආදීන අලංකයි දම් බුදුරජාණන් වහන්සේ දේශනා කොට ප්‍රදාරා කියනවා දුකෙන් දුකෙන් බුද්ධලයා ප්‍රාණඝාතක් කරනවා අදත්තාදාන කරනවා කංශ දුක්තරිකයක් කරනවා දසාකුසලයක් කරනවා මාතෝ ඝාතනාදී ආනන්දන්‍ය කරපමවා සිද්ධ කරනවා එනම් මොකද සිද්ධයන්නේ ඒ දේකේ නිසා නරකාදී දත්යනවා ප්‍රේතාපාදක් යනවා අසුරාපාදක් යනවා දුරුතමාපාදක් යනවා මනිකලෝකේතනත් අන්ද වෙනවා ඉඳි වෙනවා ගොනි වෙනවා හිමත්ක වෙනවා මන්ද බුද්ධික වෙනවා අංග විකල වෙනවා ඔක්කොමකනේ කවුද අර සමාගයේ චිත්ත කල්පානේ හටගත්ත දේක වෙන මේක නිසා දේකේ ආදීනල වර්තමාන වශයෙන් අනාගත වශයෙන් කලකා බලන්නට ඕන ඊටත් වඩා වර්තමාන වශයෙන් බලනවා නම් යන්තිකෝකෙනේදී කිසිම දේකියා ව්‍යාපාරයක් සදා ප්‍රෝධයක් වෛරයක් පොරිකන බලක් කටි සංඥාවක් ආවනම් ඒ මොහොතේම සමාජයේ ලක්ෂණ තිබුණේ පෙරාපු රත්යන් වාගේ තිරිසකේ තිබුණේ කිසිම කිතේ නිතු වෙනවා සිත අතුරුක දෙනවා ඒ දේක කාගේ කිතේ යදනවා දෙත කාටද බාරන්නේ විස්ස ඒ කොහොම අතුරුක දෙනවා විසිරික දෙනවා ඒ අතුරුක දෙතුනේ දලෝ විසුලාකේ සිටේ බාලෙන්න බාලෙන්නේ සමාගේ ලක්ෂණ තිබුණෝ ඒක වස්තුරූපේ කල යනවා මේකද කල වෙනවා මේ කල වෙනදෙන්නේ ඒ කලකාතේ හරියට පුරාණ පැතුම් යම සමාගේ සෑම දීප කලාපයක් රූප සැලයක්ම හෝදාතුරු බාටපත් වෙනවා ඇස් දෙක අප්‍රසන්න වෙනවා මෝහන නතුරු වෙනවා ශරීරය දුර්වර්ණ වෙනවා ඇඟ ලෙයනවා වචන ලෙයනවා කතා කරන වෙලාවේ හරියට වචන පහදලුව කියන එක වෙනවා. එතමනක් නෙමෙයි. දෙවියන් සමාමලකටනක් නම් ඔහුට නපුර වචන ප්‍රමාරු කරගන්න වෙනවා. නපුර ඉදේ තාත්පා ක්‍රියා කරනවා, අවියාගද ගන්නවා, අනුන්ද නැතනවා, සමන්ද ලා ගන්නවා. සමන්ගේ ආත්භාවේ නරා ගන්න කර්මතේනේ දේක උත්සන්න වෙනවා. මේ කුමක්ද? එක්තර උතුම් මනුෂ්‍ය ජීවිතය විපාකයේද පත්කරන තරම් භයානක දෙයක් තමයි දේකේ. යන්තිකෝදී සමාජයේ සිටේ උපකෝපන දේසෝ පදින යහකහිත කල්වර කරගන්න සමත් වෙනව නැහැ ඒ සඳ ආගමයේ උතුම්ම දේ තමයි මෛත්‍රිය මෛත්‍රී භාවනාව භෝධිනේ සතම්මේ වදන්ත රදන්ද සමාජයේ සිටේ පුදුමාකාර ප්‍රසංග බවක් ඇති වෙනවා සමාජයේ උපතින් දෙන ප්‍රභාකරිතේ වදාස් සදාතර වෙනවා සංවම් පාදකනි පාදකෝ හෘදවත් වෙනවා මේ ධාතුව රංවම් පාදක ඇති වෙනවා ප්‍රසංග වෙනවා ඒ ප්‍රසන්න මේ ධාතුව සතන ශරීරයෙම මාංශ කෝෂයක් පාදා ඉදි යනකොට දෙවි යනකොට රූප කලාප ප්‍රබෝධමත් වෙනවා. රූප කලාප වර්ණවන්ත වෙනවා. රූප කලාප නිරෝධී වෙනවා. ඒ නිරෝධී රූප කලාප පැතිරියාම නිසා අද්ද සත්‍ය සංඥ වෙනවා. මනස් ප්‍රසන්න වෙනවා. ශරීරයක් ප්‍රසන්න වෙනවා. එහෙමලක් නෙමෙයි. යහපත් සිතේ විකතක ගලාගෙන එනවා. ඒ ගත ඇතුලේ සනසුමක් නැතිවෙන්නේ ගත ඇතුලේ ගැවිල්ලක් නැ බොහොම සංසුම් බලක් එනවා. සිහිසු ගැවිල්ලක් නිවන යනවා. එනිසා සිත කිසි දිවල් නෙවෙන්නේ වචන බොහෝම කාන්ත වෙනවා. කායික සරතුන් කාන්ත වෙනවා. දුතුන්ද මනවැඩම කෙනෙක් වෙනවා. දුක දුතුන්ද ප්‍රසන්න භාවයක් දකින්න ලැබෙනවා. එතමනක් නෙමෙයි සතෙන් නිවෙනවා සතෙන් අවදි වෙනවා ලකුරු කේම නැතන යනවා දෙවියන්ට ප්‍රිය වෙනවා මනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා දෙවියන්ගේ දහන ආරක්ෂාව ලැබෙනවා වහාමික සමාධිගත වෙනවා අල්ලාහෝද රතනික දී විපස්සය වලකිනවා එවාගෙන මොමුලාල කලිනුකම කර්මකම සනුකම සතෝ සම්පජාන කාලෝ ගත කිරීමද හස්තු ලැබෙනවා මේ වර්තමාන වශයෙන් මුන්නුගේතේ ජීවිතේම ආදීනම මෛත්‍රියේම ආනිසංස කිතන්නේ කිතන්නේ මෛත්‍රිය ලැබීමේ සම්බන්ධ උද්භෝගීකකට පහළ වෙනවා. සපත්තකන්ත දෝත්‍රේ නම් දේශනාවක් වෙනවා. ඒ දේශනාවේ සඳහන් වෙනවා ලක්ෂණ දෙකක්. ඒ කියන්නේ තරහ කාලය, අමනාප කුජලය, සමෝ අමනාප කුජලය ගැන හිතන කරුණහද. මගෙම අතව සතුරු කුජලය දිරවලේවා කියලා හිතනවා. එතකොට මොකද වෙන්නේ? මේ සමන් හිතනකොට සමන් උත්සන නාම දුරවද වෙනවා. මගේ සතුරු කුජලයා දුකේ නිදාස් වාදනය කරනවා. සමන්ට දුකේ නිදා ගන්න වෙනවා. එවාගේ මගේ සතුරු කුජලයා දුකේ පතනද උත්සන නොවේ වාදනය කරනවා. සමන් ලෝකී පාත ලැබෙනවා. මගේ සතුරු කුජලයාට යකක නැති වාදනය කරනවා. තීර්ථේ නැති වාදනය කරනවා. සමන් කෝ පාත ලැබෙනවා. එවගේ මගේ සතුරු කුජලයාට භෝග සම්පත් පිළිවෙලා කෙරේකම අමංග භෝග සම්පත් පිළිෙන්න පටන් ගන්නවා. මගේ සතුරු කුජලයාට මුත්‍රාන් යහලුවා යමක වේලා කෙරේකම අමංග මුත්‍රාන් තමnte අතු මුත්‍රාන් වාදපත් වෙනවා. මගේ සතුරු කුජලයා මරණින් මැත් අපායේ වේලා කෙරේකම අමංග පාචන සිදුවෙනවා. මෙන්න මේ තමන් අල්ලාගෙන ලකුණු කුතු දෙකලවට තමන්ට ප්‍රතිපාත ලැබෙනවායි උපදේශනාවේ කියනවලු යෝ අබ්බුත්තර මරස්ස විසති සුද්ධත් කෝසක අනංගනත් අමෝව බාලං අසෝති සාතං උපමෝදගෝ සතිවාතං සික්කෝ යෝ දුරුල කුදුකිනේ ධම්මා නම් තමංගේ නිහලකයි ඒ තාපත දෙනු ඒ වාගේ හරදයක් නොකල දුක හරදයක් නොදෙන්න අලාභයක් අයසක් නොකල යෞතික කුද්දලේකක දේක බලනවා නම් රෝග කරනවා, වෛද්‍ය කරනවා, ඉරිකා කරනවා, එවැගේම අලබක් කන කරනවා නම් සමාජකලේ කීපතාවට ඒ මොහොතේම සිද්ධවෙනවා. මෙන්න මේක නිසා පරිවාස වන්වහක දේශනා කළ දෙනවා. ඒ දේකේ දෙනක මහ ගුණ, දේකේ දෙනක මහ අන්තරාල, දේකේ තරම් ගුණක් ලෝක නැතකෝල. මෙන්න මේක නිසා දේකේ ආදීම කරකනේ මෛත්‍රී ආනිසංසක නිමිතවලුනේ මේ මෛත්‍රී ධ්‍යානවාද කමලයා ගල්පත් ඉලංගු වෙන්නේ කොහොමද මෛත්‍රී ධ්‍යානයට ලෝකුරා විද්‍රජානන් වහන්සේ අග්‍රය කියලා කියන සදාන් කලාවේ විද්‍රජානන් වහන්සේ මේ මෛත්‍රී ධ්‍යානිකමේ අනන්ත ලෝක බාහිරක අනන්ත සත්‍යජාලක නිදුවාගෙන වාසය කරනවා සමහර විට සමන්යයි සෝදෙන් ධර්ම කරවන්නේ කරන්නේ යම් කෙනෙක් සාමනේ එක්කෙනෙක් හරි දහහක් හරි ලක්ෂයක් හරි කෝටි ගානක් හරි ඒ ඔක්කොම බලමින් දේශනාවට බලමින් කරන්නේ මෛත්‍රීකක නිදීමයි. ඒ මෛත්‍රීකක නිදීම නිසා ඒ සුද්ධලාවේ දුක්ඛ සංඛාරවල මුරුදාවය කියනවා. ඒ අලමත වෙනවා. මේ ධර්ම දේශනාවේ සාධාන වෙනවා. එනිසා ඒ හැට ධර්ම දේශනාවේ කාට කියලා ධ්‍යාන මාර්ගය අධිගෙන යන කරයි සලස්ස බල ලැබෙනවා. මෙන්න මේක කරුවක් යනවා කියන නියමයක්. ධර්ම දේශනා කරන්න නැත්නම් දේශකයන් නැහැ කියලා හිතේ රාලක දෘකේ මෛත්‍රී විදුයන්න කරන ඒක අවශ්‍යම ධෛර්යය. එහෙමනම් හරියටම නැහැ කියන්නේ රාකලේ මේ ධර්ම දේශනා කරන ධර්ම දේශක දෘකේ දේශකයන් නැහැ කියලා ඉන්න ආකාරයේ සිටින් දකිනින් මගේ ආචාර්යයන් වහන්සේ කියන මේ සංඥාව හොඳට පිළිතුවාගෙන ඒකෝමේ කල්යාණමිත්‍රෝ අවේරෝතු අවේරෝතු අවේරෝතු ඒ අවේරෝතු කියන වචනේ වැඩි වාර ගානක් හිතනවා. වැඩි වාර ගානක් කියන්නේ වෙන කිසිම වචනයක් හිතන්නේ නැතුව පියවර දහස් වර දසදහස් වර හරි ඒ වචනේම හිතනවා. සිතාමිහා යන්ත නොදී අර ආශාගන් වාසයේ මුසලකතු අරමුණු කරගෙන මේ වචනේම පාවිච්චි කරනවා. හැබැයි කලින් ආනාපාන සති භාවනාවෙන් කර්මස්ථාන වැඩලා ධ්‍යාන මාර්ගපත් වූ කෙනෙකුට නම් බොහෝම ලොකු වෙනවා. ආනාපාන සතිය හෝ කායගතිය සතිය හෝ කවර හෝ භාවනාවක සිතේ ධ්‍යාන මාර්ග සම්වාගන සිටියට බොහෝම ලොකු වෙනවා. සේනකත් මූල කර්මස්ථාන වශයෙන් මේකව පටන් ගන්න කෙනෙකුට ඒක වැදගත් මාර්ගයක් භාවනා කිරීමේ දිසිත ජීවරණයටපත් වෙනවා. මෙලොව යටපත් වෙන්න දෙන්නේ මේ බුද්ධයාගේ හිතේ ආචාර්යයන් වහන්සේ නැමි නැමි ප්‍රේරණ පටන් ගන්නවා. ඒකෝදි කිතේ විශාල සතුටක් ඇති වෙනවා. තමගේ ශරීරය නොදැනී යනවා. රට පුතාව කිසිවක් ඇහෙන්නේ දෙයක් නැති වෙනවා. ඒක නිසා මේ මොහොතේ ජීවිතේ යටපත් වෙදී මේ ලැබෙන චිත්තය කාග්‍රතාව තවත් මේ වචනෝ පාවිච්චි කරගෙන යනකොට අර්පණ බාධාපත් වෙනවා. ප්‍රථම ඥාන අර්පණ බාධාපත් වෙනවා. ඒ කියන්නේ අර නීවරණ යටපත් වෙනකොට සිිතේ පහළ වෙනවා යදුනෙක කුසල විචාරක කුසල විචාර කුසල ප්‍රීති කුසල සුඛ කුසල ඒකාග්‍රතාවකින් අංග පහ මේ පහ දක්ෂමත් වෙනකොට තමයි අර මනෝද්වාර වර්ධනයෙන් අර තමන් අරමුණු කරන ආචාර්යයන් වහන්සේගේ අර රූපකායේ සිතින් දකිමින් මේකම වචනේ අරමුණ කොටගෙන හරි කර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භෝත්‍යාසේ හතරක් හේමයක කාලෙදී සිංහල දුර්මල රූපාවචර ප්‍රථම අධ්‍යාන සිත් අර්පණාගත වෙනවා සමාධියට වෙන එක කිත්ත්‍ස්සනයයි එයින් පස්සේ තිභාවංගෙට වැඩෙනවා. මේ අයිඩියාව මාළු කරන්නේ නැවතත් ඒ වචනේ මුනිය කරගෙන යනකොට නැවත නැවතත් ඒ වාගේ ඥාන චිත්ත වේද පහළ වෙන්නේ ඒ ධ්‍යාන චිත්ත මාර්ගාණ වැඩි වෙන පටන් ගන්නවා. කලින් එක චිත්ත මාර්ගයෙන් ලැබුණේ ඊළඟ චිත්ත මාර්ග වැඩි වේලාවක් ඒක පවත්වා ගන්න පුළුවන් වෙනවා. එහෙම ගිහින් විනාඩි 5, විනාඩි 10, විනාඩි 15, විනාඩි 30, විනාඩි 45 කාලේ කොහොම මේක දුකට අර්පණව පවත්වා ගන්න පුරුදු වෙනවා. ඒ පුරුදු වීම නිසා ඒක වතු භාග සමුනවා ගන්න සමත් වෙනවා උපදෙස් අනුව. ඒ කියන්නේ ඒක තුන වතුතා පහ. මේ කලින ධ්‍යාන වතුතා පහ තුන සම ප්‍රගුණ කර ගන්න තෝල. ආවර්ජන කරන්න තෝල. ආචාර්යයන් වහන්සේගේ අර සමාගේ අරමුණ පිටට නඟාගෙන ඒ සමා භාවනාවට ගන්න අර වචනේ ඉදිරිපත් කරගෙන ආවර්ජන කරන්න තෝල. සතර වේලාවක් මේ ප්‍රථම ධ්‍යානය පිහිටාවා කියලා වේලාව අධිෂ්ඨාන කරන්න ඕනේ. සතර වේලාවක් මේ ධ්‍යාන කෙතෙන් නැගිටින වේලාව තුළ නැගිටීම අධිෂ්ඨාන කරන්න ඕනේ. ඒක අධිෂ්ඨාන කරනොත් සමාධිනවා. ඒක සමාධියේදී සමාධිතාගත වේලාව දක්වාම සමාධිය පරදිනවා. යම් වේලාවක සමාධිය නැගිටතර ධ්‍යානෙන් නැගිටතද ඊළඟ සමාධියේ හිත පහළවේ කියලානේ. ඒ ආචාර්යයන් වහන්සේගේ අරමුණක් ආලෝකයක් ඒ ආලෝකය සමාධියේ පුරුදවක් වොට ගමු කරනවා. ගමු කරලා ඒ ධ්‍යානාංග පහ හොරගන්නවා. ධ්‍යානාංග පහ තමයි අරමුණ වල පටන් ගන්නවා. ධ්‍යානාංග පහ වෙන වෙනම ප්‍රත්‍යවේක්ෂා කරනවා. නැවත නැවත නැවත ඒ ප්‍රථම ධ්‍යානයේම සම්යගේ සම්යගේ ඇති තාක්ෂයට පරිභෝග කරනවා. දැන් මේකේ දැනුති ඉරියව්වක සමති වේලාවක ප්‍රථම ඥාන සමාධියෙන් පුළුවන් වුණාම දෙවෙනි ඥානය සඳහා පරිකාරම කරනවා වැඩ කරනවා. ඒ කියන්නේ පළවෙනි ඥානයේ තියෙන විචාරකේ කාර්යයක ඕලානික බවක් එවාගෙම විචිතකේ කාර්යතා තුළ නම් මූලදා සාහස බවක් විදලා විචාරකේ කාර්යයක දරුවු විචිතකේ කාර්යතා සායකේ තුන්වෙනි අර්පණාව ඉදරණ අර්පණාව සමාධිගත වේවාසේ අධිස්ථාන කරගෙන දෙවෙනි ඥානයට ගවා ගන්න. මේ දෙවෙනි ඥානය සමාන ඇතිව ලැබෙනවා. ඒකත් අර වගේම වචිතා පහතෙන් ප්‍රගුණ කරගෙන සිහින ඥානයට යෙදෙන. ඒ කියන්නේ සියලු ආධ්‍යම සලකා දුක ඒකාග්‍රතා ධානාංග දෙක සාන්ත බව සලකා සිහින ඥානයේ අධිස්ථාන කර ගන්නවා. මෙතන ධ්‍යාන තුනම ලබාගෙන ඒ ධ්‍යාන තුන මනෝ ප්‍රගුණ කරගෙන සිහිපත් තවත් ආචාර්යයන් වහන්සේ නමක් ගන්නවා. තවත් සමාජ කල්යාණ මිත්‍රයන් උපකාර උතුමෙක් ගන්නවා. මෙම පුජ්‍යයන් දහදෙනේ සමන වෙන වෙනම අරගෙන ඒ වෙන වෙනම ඒ උතුමන්ට අරථාන අර්පණාගත කරනවා. මේක වචනෙයි. ඊළඟට ගන්නවා තවත් වචනයක්. ඒ කියන්නේ අභ්‍යාපජ්ජෝ හෝති. ඒකෙන් තරලංගේ ධාන 12ක් උපදවනවා. ඊළඟට අනීගෝ හෝති. ඊළඟට සුඛියා ස්ථානම් පරිහරති. දැන් මේ ජීවිත පුජ්‍යයෙකුට ධාන 12ක් දැදීම සමාදෙන්නේ සමත් වෙනවා. ඒ කියන්නේ අවිවෝ තුතේ වචන ඥාන තුනයි අභ්‍යාපජ්ජෝ තුතේ වචන ඥාන තුනයි අනුගෝ තු වචන තුනයි සුඛවත්තානම් පරිහරක වචන තුනයි සුඛ පුජ්ජනේ අරමුණු ප්‍රති ඥාන 12යි දැන් මේකට පුජ්ජනන් 10 දෙනෙක් වෙන වෙනම අරගෙන එක එකනාලේ ඥාන 12 දලා බුදුනාද පස්සේ 10 දෙනාම උත්සාහ කරගෙන මගේ මේ කල්යාණ මිත්‍රයන් 10 දෙනාම වෛරණවෙන්වා ආදි වශයෙන් සිංහලෙන් හරි පාලි භාෂාවෙන් හරි සම තැනුතු වශයෙන් ඒ ධ්‍යාන භාගපත් වෙනවා. ඊළඟට තමයි මධ්‍යස්ථ කුජලේ ගන්න. මධ්‍යස්ථ කුජලේ එක්කෙනු කරගෙන උහුවෙත ධ්‍යාන 12ක් සමාදින. එයාට දෙන්නේ, එයාට තුන්දෙනේ එහෙම 10 දෙනෙක් විතර ගන්න. 10 දෙනා අතර මුදුන් වශයෙන් ධ්‍යාන උපේක්ෂණාට 12 දැගෙන ලබාගෙන සමාපත්තිය සමාදිනවා. ඊළඟට තමයි සතුරු කුජලේ දෙන්නවල ගන්න. ඉතින් සතර කුජලයාට මෙස්නදීනේදී සමාවේදීකයේ ගැටීමක් වෙනවා. එහෙමනම් අර මුල සමයදීම අර තමන්ගේ ආචාර්යයන් වහන්සේ අරමුණු කරගෙන උන්වහන්සේ වෙත මෛත්‍රී ධානය සමාදිලා නැවතත් සතර කුජලයාට යොමු වෙන්නට ඕනේ. මේ නිසා දිනෝදී සතර කුජලයා කෙරෙහිද ධාන දිහිතුවා ගන්න පුළුවන්. දැන් මෙන්නෙම සම්භාවනීයතවන්තයාය, මධ්‍යස්ථයාය, අහිතවන්තයාය කියන තුන්දෙනා කෙරෙහි සමභාවයේ ඉතනෙක ධාන සමාපatti සමාදින්න පුළුවන් නම් මේක දෙකිනවා සීමා සම්බෝධයේදී. ඒ සීමා සම්බෝධයේ කලකටත් තමයි ඕදිතෝ අනෝදිතෝ කියලා ධාන දෙකට පවත්වන්න පුළුවන් වන්නේ. ඕදිතෝ අනෝදිතෝ. ඕදිතෝ කියන්නේ සීමා කරන්නේ. අනෝදිතෝ කියන්නේ සීමා නොකරන්නේ. එතකොට අනෝදිතෝ වශයෙන් සත්ව කොටස් පහක් තියෙනවා. සම්බේ සත්තා, සම්බේ පාන, සම්බේ භූතා, සම්බේ පුද්ගල, සම්බේ අත්භා පරියාපන්න. මේ සියත වචන ඩොක්කේම සත්‍යයි. එනිසා අනෝදිතෝ. ඒහෙර සම්බා දිට්ඨියෝ, සම්බේ පුරිසා, සීල සත්‍යං කොටස් දෙකක දෙදෙනා. සම්බේ අරියා, සම්බේ අනරියා කොටස් දෙකක දෙදෙනා. සම්බේ දේවා, සම්බේ මනුෂ්‍යා, සම්බේ විනිපාතිකා කොටස් තුනකට දෙදෙනා. මෙන්න සත්පොත්තාක 12ට එක සත්පොත්තාකයක් අරමුණු කොට ධ්‍යාන 12 දකින් සමාදිනවා ධ්‍යාන 144. දැන් මේ තුනත්සේ පුරුදු වෙනකොට සමාධිය දෙකේ පුදුමාකාර සංසිඳීමක් ලැකෙන්න පුළුවන්. මේ සත්‍ය ලබාගත් දැන් පස්සේ සමාධියේ ධ්‍යාන සිද්දේ ආහසේ ඉහළට ගන්නවා. අදිස්ථාන කළ ආහස ඉහළට ගන්නවා. මනසලෝ සිතුවා දෙවලවහය බඹලෝ දාසය අරූප ලෝක අතර මුදුන දක්වාම ඉතිරට ගන්නවා අපහසුවක් නෑ යෝතුමෝයි දැන් ඥාන බාද සමුනාගත් ඉතින් සමාධි ශක්තියේ දස දිශාවේ විදුවන්නට නම් ඉහළට යන්නට ඕන නැත්නම් හිතෙන්නේ යාතු මෙදිනාස් පස්සෙන් කියනවා නම් මේ ලංකාවේ සිටිනා සීතෝර ගන්න ඕන නම් ආසතදී ගුවන් ඥාන සිඳුකට දින්තෝර ගන්න නැත්නම් වදින්නේ නැහනේ. ඒ වාගේ තමයි ආසයේ දෙගෙන මුළු කක්වල මර්මුණු කරගන්නකොට පුළුවන් වෙනවා. ඉස්සෙල්ල සමන් ඉන්නේ ස්ථානය සත්ව කොට්ටාස 12. ඊළඟට සමන් ඉන්නේ ගමේ සත්ව කොට්ටාස 12. සමන් ඉන්නේ නගරයේ සත්ව කොට්ටාස 12. සමන් ඉන්නේ ලංකාද්වීපයේ සත්ව කොට්ටාස 12. සමන් ජීවත් වෙන්නේ ආසියාතික රටවල සත්ව කොට්ටාස 12. සමන් ජීවත් වෙන්නේ සක්වලේ තියෙන සත්ව කොට්ටාස 12ට අර වාගේ ඉහෙලෙදගෙන මෛත්‍රී විස්තරණේ කරන්โดන පතුරන්න ඕනේ. ඒ වගේ තමයි දිශාවතේ. ඉහළට හිත නංගගෙන නැගෙනහිර දිශාවේ අනන්ත ලෝක ධාතුවේ තේ මෛත්‍රී විහිදුවන සත්ව කොට්ටාස 12ට. වගේම දකුණු දිශාව, බටහිර දිශාව, දෙසරි දිශාවට ලංගලන අනුදිසාවට දකුණු අනුදිසාවට බටහිර අනුදිසාවට උතුරු අනුදිසාවට යට දිසාවට උඩ දිසාවට කියන දිසා 10කම ගෙනගෙන මෙතනක දිසාවකට 144 144 ගැදී ධ්‍යාන කරත් වෙනවා. දැන් ඉතින් යෝගාවචරයට ධ්‍යාන ක්‍රීඩාවක් වගේ මේ සත්‍යයට ගත්තාම එන මෛත්‍රී ධ්‍යාන ලාභයට සුමහාකාර කායික මානසික සුවයක් ලැබගන්නට පුළුවන් සෞද්‍යනික වශයෙන්. ඊළඟ සමාගයේ මේ මෛත්‍රී විස්තරය ලෝකයට පැතිරියාම නිසා මුළු ලෝකයේම සමාත අනුකම්පා කරන ලෝකයක් බවට පත් වෙනවා. මේ සියලු මෛත්‍රී භාවනාව ගැනනේ ඊළඟට ගන්නවා කරුණා භාවනාව. කරුණා භාවනාවේ මාත්‍රිකාවක් මෙහෙමයි. කරුණා භාවනා ලැබීමේදී අනුපිළිවෙල මේකයි. පළමුවෙන් වඩන්නට ඕන දුක්ඛිත සත්‍ය දෙකයි. ඒ කියන්නේ මෙය දෙලෝකයෙන් තෙලෙන අසහාය දුක්ඛිත දෙනකෝ යතලහ ආලහ ඒ සුද්ධිනාගත කරුණාව වඩන්නට ඕන. ඒ සඳහා එකවෙනික මාත්‍රිකාවක් නියඟන්නේ දුක්ඛාමුච්ඡතු. ඉතින් මුදේවා කියන වචනේ මේ වචනේම භාවිතා කරන්නේ ඒ දුක්ඛිත සුද්ධිගා කරන්නේ ප්‍රථම ඥානෙ දෙවෙනි කුමන ඥානෙ දැදී ඥාන තුනක් සමාදිනවා. තවත් දුක්ඛිතේ ගන්නවා. මේ දුක්ඛිතයන් 19 දෙනෙක් ත්‍යා ගන්නවා කිසි. ඒ විදිහට ඒ දුක්ඛිතයන් උපේක්ෂණ කරේ ඥාන තුනක් තුනක් බැදී වැඩනවා. ඊළඟට ගන්නේ සමාද සම්භාවනීය එකවන්සි. ඊළඟට ගන්නේ මජ්ජස්සේ. ඊළඟට ගන්නේ චතුරු කුද්දලි. මෙන්න දුක්ඛිතයාය සම්භාවනීය එකවන්තයාය මජ්ජස්සයාය අනිත්‍යවන්තයාය කියන හතර දෙනා වෙත මේ කරුණාව අර්පණාභාග සමුනා ගන්නවා. ඒක අපාදයෙන්නේ ඒක කරනවා කියන්නේ කුද්දලයන් ගහදෙනු කෙතර වෙන වෙනම අරගෙන වාදලා විදපාක තමයි සීලසක්කෝ සීලසානෝ ආදි වගේ අයකට මේක විදවන්න සමත් වෙන්නේ. ඒක දෙකාර දුකාවතේ මුලෝකයේ අනන්ත ලෝක ධාතුවට කරුණා විදුවාට නම් ඉතිහිලක ගන්න ඕනේ. සවාමී දක්වයි සිහිලට අ르ගෙන ඒ කරුණා ධානය විස්තරණය කරන්න ඕනේ. මෙලකෙන්නේ අර මෛත්‍රී භාවනාත මාත්‍රිකා පද හතරයි මේක තේසක් දැකින් සමලයි. ඊළඟ මුදිතා භාවනාව. මුදිතා භාවනාවේ වෙනස කියන්නේ අරමුණු දෙකින් වශයෙන් පළමුවට ගන්නෙ කුසිත මුදිත කුජලේ. ඒක සමාද හිතවත් සමාගල හොඳට දන්න ප්‍රවදෙම හැම සම්ප්‍රක්ෂේපෙම ආර්ය එක්තරා කුසිත මුදිත කියන සම අරමුණු කරන්න ඕන. මොකද දෙවෙනි කුසිත තමයි කපාදම මුදිතාව පිළිතුරා ගන්න පුළුවන්. ඊළඟ තමයි සමාගේ සම්භාවනීය හිතවන්තය ගන්න. ඊළඟට මජ්ජස්සේ ඊළඟ සංසවන්තය. දැන් සමාගයේ හිතවත් කෙනෙක් ඉන්නවා බොහෝම ධනධාන්‍ය කියන යසේ ක්‍රෙත් වෙන සත සම්පත් වෙන නිරෝගී වාසනාවන්ත ජීවිතයක් ගෙවන කෙනෙක් ඉන්නවා. හොඳට සිල්දා කරනවා හොඳ දහාපස් ජීවිතයක් ගෙවනවා. ඒ සුද්ධියාවේ සම්පත් දැකලා තම මුදිතාවකින් වඩා එක මාත්‍රිකාවක් ඉන්නේ. ඒ මොනවාද? යථාලබ්ධ සම්ප්‍රත්‍යෝ මාවිගච්ඡතු. යථාලබ්ධ සම්ප්‍රත්‍යෝ මාවිගච්ඡති කියන්නේ ලබ්ධ සැපතුන් නොපිළිවෙලා. එතන මෞර්තියන්ගේ පිටේ පහළ වෙනවානේ. දැන් මෞර්තියන්ගේ පිටේ තමන්ගේ දරුවෙකු දෙදමනා නම් අතනේ පුණා නම් පුදුම කරුණාවක් මේ දරුවා කෙරෙහි ඇතිවේ. දරුවා හොඳට සුදුසු මුදිත ජනමෙන් දිනු වෙලා අධ්‍යාපනයෙන් දිනු වෙලා රූපයෙන් දිනු වෙලා යසයිස්වරයෙන් දිනු වෙලා තරුණ වාසින්නකොට දකින්නකොට දෙමෞර්තියන්ගේ පිටේ තරම මුදිතාවක්. ඒ දරුවාගේ සම්පත් වලින් කවදාකවත් වෙනස් නොවේවා කියන මේ ආමෝදනයක් තමයි ඒ දරුවන්ගේ දෙමෞර්තියන් දිදී. අන්නේ වගේ සමාධිත මනාපෝ ඒ සම්භාවනීය යන්නේ ඒ යථාස්වාමීන් එකක් වාතපත් වූ කෙනෙකු ආරමුණුකතගෙන බුදුකාව ධ්‍යාන තුනක් වාත වැඩ. ඉගෙනවල සමාගේ තවත් ඒවාද කෙනෙක් නේද යථාස්වාමීන් ඇති කීප දෙනෙක් වෙන වෙනම අරගෙන ඒ ආද ධ්‍යාන තුනක් තුනක් දකින් සමාධිය. ඊළඟට තමයි සම්භාවනීය හිතවන්තයෙක් ගන්නෙ. ඊළඟට මධ්‍යස්ථයේ කරගෙනද මධ්‍යස්ථයන් එක්කෙනෙක් දෙන්න තුන්දෙනා ආදි වශයෙන් අරගෙන වෙන වෙනම ධ්‍යාන තුන දකින් සමාධිය. ඊළඟ සතුරු කුජලයාට මේ මුදිතාව කරත් වෙනවා. යම් හේතුන් සතුරු කුජලයාට මුදිතාව වඩන්න අපහසු නම් අලමු මුදිතා ධානුක දාගත්තු කෙනෙකුට ධ්‍යාන සමයදල අර බලන්නට ඕන. හැබැයි මෛත්‍රී භාවනාව තුළ සතුරු කුජලයාට මේ මෛත්‍රිය වඩන්න පුරුදු වුණාට පස්සේ දැන් මේ බාධා වලදී නෑ. ඊළඟ තමයි උපේක්ෂා බ්‍රහ්මජරණය. උපේක්ෂා බ්‍රහ්මජරණයේදී සමිතර අනුකූල වදන් දෙකේ උපේක්ෂා ධ්‍යාන වැඩෙන්නේ මෛත්‍රියයි කරුණාවයි මුදිතාවයි තුනේ ඥාන තුනක් තුනක් දෙමින් ලබා ගන්න කෙනෙකුට සමනයි උපේක්ෂා බ්‍රහ්මයෝරණිය ඥාන ලැබෙන්නේ උපේක්ෂා බ්‍රහ්මයෝරණිය ලැබෙන්නේ රූපාවචර චතුර්ථ ඥානය සමනයි වෙන ධ්‍යාන ලැබෙන්න. හේතුව උපේක්ෂා බ්‍රහ්ම වේරණයේ සමාධිය උපේක්ෂා ඒකාග්‍රතා සහිතයි. උපේක්ෂා වේදනාවෙන් මිසක් කොමනක් වේදනාවෙන් ස්ථාන භාවත යන්නේ උපේක්ෂා බ්‍රහ්ම වේරණයේ. එනිසා චතුර්ථ ඥානයේ තියෙන උපේක්ෂා ඒකාග්‍රතා අංග දෙකම එනිසා චතුර්ථ ඥාන අර්පණා පමණයි උපේක්ෂා බ්‍රහ්ම වේරණයේට. ඒ වගේම ගැන කිදෙන ඵලමේ මෛත්‍රී ධ්‍යානයේ ඥාන තුනද සමාදින් වේ. ඊළඟට කරුණා ඥාන තුනද, ඊළඟට මුදිතා ඥාන තුනද සමාදින්ලා මේ උපේක්ෂා වඩන්නේ. උපේක්ෂා වැඩි වෙනෝගේ මුදින්න ගනු ලබන්නේ මධ්‍යස්ථ කුද්ධිලේ. ඒකේ මධ්‍යස්ථ කුද්ධිලේක ගනු ලබන්නේ ඵලමේ උපේක්ෂාව පිහිටුවා ගන්න ලැබෙන්නේයි. කල්යතේ මොනේ කරනවා මං කොච්චර මෛත්‍රී භාවනා කළත් මගේ මෛත්‍රීක අන්නය දක්වා වෙනවා නෙමෙයි. සමාජයේ කුසල කුසල කර්ම නිසා සැප දුක් වෙන්නේ. මං කොච්චර කරුණා නැදුවත් අන්නය දුකින් නෙදනවා නෙමෙයි. සමාජයේ කුසල කුසල කර්ම අන්නය දුකින් නෙදන්නේ සැපවත් වෙන්නේ. එවාගේ මං කොච්චර මුදකා නැදුවත් අන්නය ලද සැපතුන් නොදිරි දෙන්නේ. එනිසා ඒ හැමදෙනාම ලද සම්පත් වලින් ගැලී සිටිනව පිළිහෙන්නේ සමා කරගන්න කුසල කුසල කර්ම ඉදයි. නිසා සම්මාර්ථතා සම්දේශක්කා පිළිකද්දෝ කර්මයේ සුඛිය කොටස් හෝය කියලා කර්මයේ සුඛිය කොටස් බව ආවර්ජන කරනවා. මෙසේ ආවර්ජන කරගෙනයි ඒ වචනියම ගන්නවා භාවනාවට. සම්මාර්ථතා සුක්ෂණ ගුණම් සම්මාර්ථකෝ මබ්ජත්ත කුද්දලේ කරගෙන ඒකෝ කුද්දලෝ සම්මාර්ථකෝ සම්මාර්ථකෝ සම්මාර්ථකෝ කර්මයේ සුඛිය කොටස් තේ කර්මයේ සුඛිය කොටස් තේ කියන මේ වචනිය පුරුදු කරනවා. ඒ වගේම භාවනා කරගෙන යනකොට දැන් නිස්සා කරුණා මුදිතා ගුණෝ ඉන්න ඥාන ලබාගෙන හිටියේ නිසා ඉන්න පුරුවේ විකේතා ඒකාග්‍රතා සහිත චතුර්ථ ඥාන අර්පණාව සමාධිගත වෙනවා. ඒක ඥානයයි. ඉතින් එකම ඥානද ඊළඟට ලක්ෂණ භාග සමුලවා ගන්නවා. ලක්ෂණ භාග සමුලවාගෙන සමාගයේ විචවන්තයාට ඊළඟට අධිකවන්තයාට අර වගේම මෛත්‍රී ඥාන සමාධි කරුණා උපේක්ෂා ඥාන සමාධිනවා. විශේෂ උපේක්ෂා ඥාන පුරුදු වෙන අර දිසාපරණයට හැරෙනවා. ඉතින් ඒකට අරගෙන නැත අර සත්පොත්තාට 12ට වෙන වෙනම වදලා දිසා 10ට වෙන වෙනම වදලා. මුන්න මුන උපේක්ෂා ධර්ම විහරණය වැඩි යුතු වෙනවා. ඊළඟට කලකා බලන්නට ඕන මෛත්‍රී භාවනාවට සමීපම සමීප චතුරාර්යය දුරම දුර චතුරා දේශය විතා දේශය ගැන භාවනා කරනකොට දේශය ඈත වෙන්නේ නැහැ. රාගය තමයි සමීප. විතා රාගෝ ප්‍රේතම් වෙනු මෛත්‍රී වැඩි යුතු. කරුණාවට දුරින්ම චතුරා සීකාව. සමීපම චතුරා රූපය. සමීප චතුරා වල රූපෝ ප්‍රේතම් වෙනු කරුණා වඩන්නට ඕන. මුදිතාවට ඉරිමින චතුරා අරතිය ඉරිසියාව සමෝත චතුරා අනුවන ප්‍රමින දේහිකත සෝමනස් යටි කරගැදේ. දේහිකත සෝමනස් දෝෂයන්නේ ආසාමී සතුතිය. ආසාමී සතුති නාල මුදිතාව නෙමෙයි. ඒක සමෝත චතුරා. ඒක දෙවේ සම් වෙන්නේ මුදිතාව ගන්නට ඕනේ. උපේක්ෂාවට සමෝතම සමු දුරස්තම චතුරා තමයි රාගයේ ද්වේෂය. රාගයේ ද්වේෂය. දුරස්තයි. නමුත් සමුත චතුරේ කියනවා අඥාන උපේක්ෂාව. අඥාන උපේක්ෂාව කියන්නේ සතුටින් ගන්න අරමුණු වලදී නුවණින් කල්පනා නොකර මධ්‍යස්ථකම පිළිගත් දේ. ඒක අඥාන උපේක්ෂාව මේ උපේක්ෂා බ්‍රහ්ම වේරණයට සමුත චතුරයි බාධාවයි. ඒ නුවණින් කල්පනා කොට දැන මුන් ප්‍රවේශම් වෙන්නට ඕන. බුදු පසේබුදු මහ රහතන් වහන්සේලා විසින් රූපකල් ලැබෙන සූභාවනි ධර්මයේ හේතු කොටගෙන ඒ මහෞත්මයන් වහන්සේලා සැමදා සැතෙන් නිදාගත් සැතෙන් අවදි වුණා. නපුරු සිහෙලන් වහන්සේලාට නැහැ. දෙවියන්ට ප්‍රියයි, මිනිසයන්ට ප්‍රියයි, දෙවියන්ගේ ආරක්ෂා නිරතුරුව ඉන්න, එවාගේ වශයෙන් අවියාවද දින විපත් වලින් වැළකුණා, භාවා චිත්ත ඒකාග්‍රතාවයට සතුටු කළා. ජීවිතයේම ලෝක ප්‍රසන්න ජීවිත බාහක සමුනවාගෙන ජීවත් වන මාසලා සමයේම ඉලමකිත සිහිදුවනින් ගත කළා. එවාගෙන සමන් වහන්සේලා ඒ බුද්ධත්වයට පතේ බුද්ධත්වයට අරිහත්ත්වයටපත් ජීවිත කලින් ආස්භාව ලැබී බ්‍රහ්ම ලෝකෝත්පත්තියට අනන්ත ඥාතෝලපත් වුණා. බ්‍රහ්ම විහරණය ලැබීමේ අවසාන වශයෙන් සමන් වහන්සේලා ඒ බ්‍රහ්ම විහරණය යෙදුකොටගෙන බලාපොරොත්තු අධිගම භෝජනවල ලෝකෝත්තර අමාමහ නිවන් සුව සාක්ෂාත් කරගත්තා. බෞද්ධ අබෞද්ධ පාසනම මේ ගුණාංග පහ අධ්‍යයත පුරුදු කරගන්න ලැබුණා නම් මේ ආනිසංස විශේෂ සියල්ලම ඉවත කියා සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒ සාපිත සමුදේ හැමදාම සැපෙන් ජීවත් වෙන්නේ, සැපෙන් නිදා ගන්න, සැපෙන් අවදි වෙන්නේ, නපුරු සීන නොදැකෙන්නේ, දෙවියන්ගේ මිනිස්යන්ගේ දසාගේ දිනා ගන්න, විපත් වලින් වැළකී සිටින්ද, රාමයෙන් සිටේ සල්තුන් බලකෝ ජීවත් වෙන්නේ, සිටේ සමාජයෙන් ජීවත් වෙන්නේ, ඒ වගේම ලෝක ප්‍රේමනාත්ම ජීවත් වෙන්නේ සියල්ලම සාක්ෂාත් කරගන්නේ මෙලොව වශයෙන් පුළුවන් වෙනවා. ඒ සුභම නිහරණය පුරුදු කරගැනීම කොතමනක් නෙමෙයි අප ජීවත් වෙන්නේ ලෝකයේද අරක පරිසරයේද රටක ගමන ජනතාවට විදාන ලෞකික ලෝකෝත්තර සෙනසුනක් සලසා දීමට හැකි එකම මාර්ගය සුභම නිහරණය පුරුදු කිරීමයි. එනිසා අපේ සාම කරුණාවෙන් සලකා බලන්නට ඕනේ සමන් සැලසේගෙන ලොව සූපත් කරන කිලිස අත්‍යාවශ්‍ය පිළිවෙත් මඟ සුභම නිහරණයයි. එනිසා සෑම දවසේම දේ අවධියෙන් පටන් නිදිතන තුරු මේ ගුණාංග අපේ ප්‍රායෝගික වශයෙන් පුරුදු කරගන්න අධිෂ්ඨාන කරගනිමු. එවැනිම උදේ පාන්දර අවදි වෙනකොටම සමන් පිළිගුණි අවර්ජන කරගන්න මමද මෛත්‍රී භාවනාවෙන් ගත කරන්න ඕනේ. සෑම උදයකම මෛත්‍රී භාවනාව වඩමින් දවසේ කටයුතු යෙදෙනවා. සමාජයේ දෛනික කටයුතු වලදීද මෛත්‍රී භාවනාව පවත්වන්න පුළුවන්. කරුණා භාවනාව අධිෂ්ඨාන කරගන්න දාසේ මේ මුළු දවසේම පවත්වනවා. මේ මුදිතාව උපේක්ෂාව මේ ගුණාංග එකින් එකට දාසින් දාස පුරුදු කරගෙන යාමේදී සමාජ වැඩිම විනෝස ගන්න ලැබුණ අවස්ථාවකදී සතියක් දෙකක් හරි මේ භාවනාවේ ධ්‍යාන බාත අර්පණ බාත අපට ගොඩනගා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේක නිසා ඒ සඳහා අපි විශේෂයෙන් මේ දිනර පොහොව දවසේ අධිෂ්ඨාන සභාව ගන්නෙමු. අද මේ අවස්ථාව වෙනකොට අප විසින් උතුම් සීල සංගයක් ආරක්ෂා කරගත්ත උපෝසථ දවසේදී එවාගේම නිත්‍ය සීල උපෝසථ සීල විකස්කල ආරක්ෂා කර ගැනීමෙන් හා දාස පුරා තුන්දොල සංවර කර දෙන ආගමානුකූලව ජීවිතය ගත කර ගැනීම මේ අවස්ථාවේ ප්‍රයත් සමණය කාලයේ තුස්සේ සූදාම නිර්මයේ සම්බන්ධ ධම් කතාවකට සවන් දීමෙන් අත්පත් කරගත් මේ කුසල සම්භාරයේ මහත්ඵල මහානිසංස වේවා. මේ කුසල සම්භාර ධර්මයේ සර්වසත්ත ඥාතීන්ට ජීවත් වෙන ඥාතීන්ට ආරක්ෂක දිනරාජ මණ්ඩලයට විකාශය තමදා සෑම සත්‍යකද නවී ලෝතුරා සම්පත්තිනිස වේවා. මේ ධර්ම ශ්‍රවණය කළ සෑම දෙනාට බුදු පතේ බුදු මහරහතන් වහන්සේලා විසින් පුරුදු පුහුණු කරගන්නා ලද මේ අති ශ්‍රේෂ්ඨ බ්‍රහ්ම විහරණ භාවනා අනුභව බලයෙන් මේ ජීවිතයේ තුලදීම සූදාම විහරණ ධ්‍යාන සමාධි සමාපත්ති උපදවා ගන්න ශක්තිය ලැබේවා. එමගින් සෑම දෙනාට මේ සත්‍යමී ප්‍රාපලෝකද්ර වසුරු අන්තරා නවග්‍රහ දෝෂ සතුරු කරදර මහර සබාධක සියල්ල විරුදු තුන්දිතේ ඒක නිද්වාගෙන වේවා. සබන සිවරස් පාත රත්නත්‍රය සතු සුවිත මහා ගුණයේ අසීමිතා රත්නාවේ කැමත ලැබේවා. සදිපුර සතුරු ගිනිදන වසේ සවියා උදාදිය පත්ව ලැසේවා. කායික මානසික සනසෙන්නේ මෙලව දූනුව පරණව සුගතිය බුදුන් පමණවා ගණනේ බුදු පතේ බුදු මහරහතන් වහන්සේ නිවේ තැනසේ ගණන වදාළ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකවත්තරාමෘත මහා නිර්වාණ සම්පත්ති ප්‍රතිලාභය දක්වාම සූදාම විහරණය තුළින් අපට ධ්‍යාන සමාධි සමාප්‍රත්‍ය අධිඥා බල උපදවාගෙන එමන්ගෙන් බලාපොරොත්තු වන අධිකම බෝධ්‍යානයන්ගෙන් ආරි සත්‍යාබෝධයෙන් සිද්ධ වන අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තරාමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වේවා වාසනා වේවා කියලා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාසි. ධර්ම ශ්‍රවණේ කිරීමෙන් වස්තු කුසල අනුභව බලෙන් හැම දිනකට අමා මහ නිවන් සුවස් වේවා. අද දිනේ පොහොදා ධර්මයන් ශාස්ත්‍රාව පෙරතෝයේ අම්බලංගොඩ ගුණවර්ධන යෝගාශ්‍රම වාසී වෘත්තපාද නා වූ මේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.